අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයටවත් රණවීර කිසික මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශයකටවත් ජනතාව වරමක් දීලා නැහැ ස්ථිරසාර වශයෙන්ම ආණ්ඩුවක් හදන්න. හැබැයි වැඩිපුරම ආසන ගත්ත පක්ෂය එක්සත් ජාතික පක්ෂය නිසා එක්සත් ජාතික පක්ෂයේ අගමැතිකම හිමි විය යුතුයි. අර අපි විරුද්ධ පක්ෂයේ හොගේ කාලීන කාලේ එතුමාට හිමි නැහැ. ඒ අගමැතිකම කොතුම හිටුවේ අපේ පිනෙන් හිටියද? නමුත් මේ පාර එතුමාට අගමැතිකම හිමි වෙන වැඩිම තන්ද තියෙන ගොල්ලන්ට. හැබැයි තනියෙන් ආණ්ඩුවක් හදන්න UN පිට බලයක් නැහැ. තනියෙන් ආණ්ඩුවක් හදන්න පිට බලයක්කුත් නැහැ. මොකද එතුමාට මේ වෙලාවේ එතුමාට පින් අද මේ අගමැති කියන එක වැරදි. මොකද වැඩිම ඡන්ද ආසන ඉංගලන්ත. හැබැයි අපි ගිය පාර පාර්ලිමේන්තුවේ මාෂා ඉන්නකොට එතුමාට පින් අද අගමැති කිව්වේ වැරදි නෑ. දැන් එහෙම කියන්න බෑ. දැන් ඕනේ සම්දානියේ කවුරු හරි අපි අගමැති කරන්න කිව්වොත් එයයි පින් අගමැති වෙන්නේ.